සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද මේ පින්වතුන් මේ සහභාගී සිටින්නේ උතුරු කැලිෆෝනියාවේ බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන වෙසක් සීල සමාදාන වැඩසටහන. උදෑසන අෂ්ටාංග සීලයේ පිහිටලා ධර්ම ශ්‍රවණය කරමින්, ධර්මයේ පුහුණු කරමින්, භාවනා වඩමින් කාලය ගත කරන දවසේහි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ මෛත්‍රී භාවනාව පුහුණු කිරීමට. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු භාවනා කමඨහන් අතරින් අපේ දෛනික ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් සහ මානසිකව සැනසීමෙන් ජීවත් වන්නට හේතු වන, ඒ වගේම ලෞකික කුසලයේ ඉහළටම දියුණු කරලන භාවනා කමඨහනක් විදියටයි මෛත්‍රී භාවනාව නැත්තම් මෙත්තා චේතු විමුක්තිය ගැන බුදුහාඳුරුව අපට දේශනා කළ තියෙන්නේ. ඔබත් මාත් සිටින මේ ස්ථානයේ පටන් ලෝවැසි හැම දෙනා කෙරෙහිම සුවපත් වෙත්වා කියන මෙස්සිත පැතිරවීමයි මෙහිදී සිද කරන්නේ. මෛත්‍රිය පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපේ හිතේ අනිත් අය පිළිබඳව තියෙන අමනාපය, විරසක භාවය දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. අනිත් අතින් අපේ හිතේ තියෙන දැඩි ලෝභය නැත්තම් කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී නීවරණ යටපත් කරගන්නට මේක අපට ප්‍රයෝජනවත් වෙනවා. යතර විශේෂයෙන්ම අපට සාංසාරික වශයෙන් එන තියෙන අකුසල කර්ම විපාක තියෙනවා නම් ඒව හුඟා දුරට යටපත් කරගෙන අපේ ලෞකික කුසලයේ දිනු කරගත හැකි විශේෂතම භාවනා ක්‍රමෙ විදියට මෙත්තා චේතු විමුති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ ගැන අපට හඳුනා දීලා තියෙනවා. ඒ වගේම මෙත්ත සූත්‍රය නැත්තම් අප විවහාර කරන කරණි මෙත්ත සූත්‍රය දැක්වෙන විදියට යන්තං සන්තං පදං අභිසමෙච්ඡය කියලා ආරම්භ වන ඒ සූත්‍රයෙන් විශේෂයෙන්ම භාගවතුන් වහන්සේ අවධාරණය කළ තියෙනවා කිසියම් ශාන්ත පදයක්, නිවීමක්, සැනසීමක්, නිවනක් කිසියම් කෙනෙක් අපේක්ෂා කරනවා නම් අනේ තැනැත්තා තුළ කායික වාචික සංවරය, අවංක භාවය ආදී ගුණධම් දිනු කරගන ගමන් සම්බේ සත්තා බවන්තු සුගතත්තා කියන මෙසිත පුහුණු කරනටේ කියලා. අපි යන මේ ආධ්‍යාත්මික ගමන් මගෙහි ප්‍රධානතම පියවරක් තමයි, පුහුණුවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒකෙන් අපට අපේ ආධ්‍යාත්මික ගමනට ලොකු ශක්තියක් එනවා. එක පැත්තකින් අපට මිනිසයන් අතර ප්‍රිය වෙලා මිනිසුන්ගේ ආධාර උපකාරය ලබනටත්, දෙවියන්ගේ අමනුෂ්‍යයන්ගේ උදව් උපකාර පිහිට ආශිර්වාදය ලබාගෙන අපේ ආධ්‍යාත්මික ගමන සඵල කරගන්නට මේ භාවනා ක්‍රම අපට බෙහෙවින් උපකාරවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ හිත සමාධිමත් කරගැනීමේ ප්‍රධාන භාවනා කමඨහනක් විදියට වහාම සිත සමාධිමත් වෙන භාවනා ක්‍රමයක් විදියට බුදුරජාණන් වහන්සේ අපට මෛත්‍රී භාවනාව හඳුන්වා දීලා තියෙනවා. අන්නේ භාවනාවයි දැන් අප පුහුණු කරන්න සූදානම් වන්නේ. එනිසා පිනතුනේ සඳහා සූදානම් වෙන්න ඔබ ඉන්න ඉරියව්වෙහි ඔබට පහසු ආකාරයෙන් වාඩි වෙලා අප මේ සඳහා සූදානම් වෙමු. හොඳයි පිනතුනේ, පහසු ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් කෙලින් අපි තියාගනිමු. දැස් අඩවන් කරගෙන නාසය අභිමුඛ කොට සිහිය පවත්වා ගන්න. ඒ අතර ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වත්, දෙපා සිට හිස දක්වත් ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. වර්තමානයේම හිත හොඳට තියාගෙන ඉන්න. නාසය ආශ්‍රිත හිත පවත්වා ගනිමින් හොඳට සතිමත්ව හිත පවත්වා ගන්න. ඔබ ඉඳගෙන සිටින ඉරියව්ව ගැන හොඳට සිහි ඇති කරගන්න. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති කියලා භාගතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී පැහැදිලි කරපු විදිහට වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන වර්තමානයේ තුල හිත පවත්වා ගැනීම ඉරියාපත භාවනාවක් විදිහට නැත්නම් කායේ කයනුපස්සේ කියපු විදිහට කයෙහි කයනෝ බලමින් වාසය කිරීමෙහි කමඨහනක් විදිහට දේශනා කරලා තියෙනවා. අනේ ඉරියාපත භාවනාවට අනුගතව දැන් අප ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මොහොතක් සතිමත් වෙමු. වර්තමානයේ තුල සතිමත් වෙන ගමන් දැන් අප සෝදානම් වන්නේ මේ අප සිටින ධර්මශාලාවේ පටන් මේ නගරය, මේ කවුන්ටිය, මේ රට, මේ මහද්වීපය, මේ පෘථිවිය, සෞර ග්‍රහ මණ්ඩලය, ගැලක්සිය ඇතුළු මේ මුළු විශ්වය පුරාම ලෝක පුරා වෙසෙන හැම දෙනාටම මගේ හදවතේ ජනිත වන මෙස් සිටිවිල්ල හැම කෙනා කෙරෙහිම කාරුණිකව පතුරවන්නටයි මා දැන් බලාපොරොත්තු වන්නේ. මෙම විහෙරෙහි සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නගරයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ජනපදයෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම පෘථුවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම සෞරග්‍රහ මණ්ඩලයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ගැලැක්සියෙහි සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විශ්වයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මුළු ලොවෙහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලුම දෙනා මගේම ඥාතීන් මගේම දරුවන් මගේම සමීපතම කලන මිතුරන් සිය දකිමින් මායේ හැමට මෙත් සිතින් සෙත් පතනවා. එයගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. එයට යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලොව වෙසෙන සියලුම දෙනා මගේම දරුවන් සේ දකිමින් එකම දරු පෙලක් සේ සිතමින් ඒ හැම දෙනාටම මා මෙත් සිත පතුරුවනවා. සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල හැම වෙලාවෙම මා ලොව වැසියන් වෙත පතුරුවමින් වාසය කරනවා. මා ගත කරන හැම දවසක් පාසාම උදෑසන පටන් රාත්‍රිය දක්වා හැම ඉරියව්වකදීම සිටගෙන සිටීම ඉඳගෙන සිටීම ඇවිදීම සහ සැතපීම කියන මේ සතර ඉරියව්ව තුලදීම හැකි හැම අවස්ථාවකදීම සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙසිත මා පතුරුවමින් වාසය කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙලෙස මා මෙත්තා සාගත මනෝ කර්මයෙන් වාසය කරන අතරේදී මා කතා කරන හැම වචනයකදීම මෛත්‍රී සහගතවම කතා කරන්නට මා උත්සාහ ගන්නවා. මෙත්තා සාගත වචී කර්මය පුහුණු කරනවා. ශාරීරිකව යමක් මම කායිකව කරද්දී ඒ හැම වෙලාවකදීමත් මෛත්‍රී සහගතවම වාසය කරන්නට උත්සාහ ගන්නවා. මෙත්තා සහගත කාය කර්මය පුහුණු කරනවා. මගේ ජීවිතයේ පුරාම මෛත්‍රියෙන් පිරුණු ජීවිතයක් පවත්වා ගන්නට මා නිරතුරුව අධිෂ්ඨාන කරගන්නවා. ඒ මෛත්‍රිය තුළින් ජනිත කරගන්නා වූ සියලු කුසලය දෙවියන් ඇතුළු සමස්ත ලෝකයටම මානමින් මියගිය ඥාතීන් ඇතුළු හැම දෙනාටමත් මේ මෛත්‍රී පුණ්‍ය ඵලය කුසල ඵලය මා අනුමෝදන් කරවනවා. ඒ හැම දෙනාටම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී සාදු සාදු සාදු සැනෙහවත් වාසනාවන්ත පින්තුනි, අද මේ සීල සමාදාන වැඩසටහනේදී මෛත්‍රී භාවනාවෙන් අපේ හිත පහන් කරගත් මේ අවස්ථාවේදී ඊළඟට අප බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනාව දියුණු කරලා වඩාත්ම අපේ හිතේ සමාධිය නුවණ දියුණු කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සමත භාවනා කමඨහන් අතරින් භාවනා කමඨහන් 40න් ප්‍රධානතම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියලා කියන්නේ. අප උපතේ පටන් සිදු කෙරෙන ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව අපේ සිහිය සහ නුවණ දිනු කිරීම වශයෙන් කුසලයේ දිනු කරගන ක්‍රමයයි භාගතුන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී අපට පැහැදිලි කළ දෙන්නේ. ලෝව පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රධාන වශයෙන් තමන් වහන්සේලාගේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදී භාවිත කරන ප්‍රධානතම කමඨහනක් තමයි භාවනා ක්‍රමයක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඒ වගේම බොහෝ රහතන් වහන්සේලා සිය ආධ්‍යාත්මික ගමන් මගෙහි වැඩිපුරම පුහුණු කරන භාවනාවක් වශයෙන් උත් ආනාපාන සතිය දක්වන්නට පුළුවන්. සමසතිලිස් කර්මස්ථාන අතරින් දස අනුස්සති ගණයට අයත් වන මේ ආනාපාන සතියේ තියෙන විශේෂත්වය තමයි ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් වර්තමානය තුළ හිත පවත්වා ගනිමින් හිතේ එකඟ බවත් ඒ එකඟ බව තුළින් ප්‍රඥාවත් දියුණු කරගැනීමේ මාර්ගය මේ තුළ විස්තර කරනවා. බුදුදහමේ සඳහන් වන භාවනා කමඨහන් අතරින් වඩාත්ම අවධානය යොමු කරපු භාවනා කමඨහන් අතර ආනාපානසති භාවනාවට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා ආනාපාන සතියස්ස පරිපූර්ණා සුභවිතා අනුපොබ්බං පරිචිතා යතහ බුද්ධේන දේශිතා යෝයිමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝ චන්දිමා කියලා. යම්කිසි කෙනෙක් භාගතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට ආනාපාන සති භාවනා වඩනවා නම් ඔහු වලාකුලෙන් නික්මෙන සඳක් වගේ ලෝකය ආලෝකවත් කරනවා කියලා සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන්ම මෙහිදී සතිපට්ඨානය ගැන අපට අවධානයක් අවබෝධයක් තියෙනට ඕන. විභංග සූත්‍රය වැනි දේශනාවලදී අපට දැක්වෙනවා සතිය දිනු කිරීම තමයි බුදුදහමේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ. ආරසංගික මාර්ගයේ අංගයක් විදිහට දැක්වෙන සම්මා සතිය නැත්නම් සති ඉන්ද්‍රිය, සති බල, සති බොජ්ජංග ආදී වශයෙන් දැක්වෙන මේ සතිය බුදුදහමේහි මූලික ඉගැන්වීමක් සහ නිවන ලබා ගැනීමෙහි ඒකායන මාවත විදියට භාගතුන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. එෙහිදී විශේෂයෙන්ම ආනාපාන සතිය නිසිසේ සම්පූර්ණ කරන්නට නම් ඊට අදාළ සමාධිය සමතය පිළිබඳව සතිමත් බව පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙනට ඕන. විභංග සූත්‍රයේ දැක්වෙනවා අප සතිපට්ඨානෙ දිනු කිරීමේදී අවස්ථා කිහිපයක් ගැන අවධානය අවබෝධය තියෙනට ඕන. භාගතුන් වහන්සේ හිදී දේශනා කරනවා. සතිපට්ඨානං හෝ භික්ඛවේ දේශේ සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදං කියලා. එහිදී උන්වහන්සේ පැහැදිලි කරන්නේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව සහ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියලා මේ සතිපට්ඨානයේ අවස්ථා තුනක් පිළිබඳව දක්වනවා. සතිපට්ඨානය කියන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන අපේ කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ සිත පිළිබඳව අවධානයෙන් සිටීම. අන්නේ අවධානය සිහිය කල දිනු කිරීම වශයෙන් අපට සමාධිය දිනු කරගන්නට පුළුවන්. සමාධිය දිනු වුණාට පස්සේ අර කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරෙහි නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකෙහි හට ගැනීම හා නිරෝධය බලන අවස්ථාවට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. ඊළඟ තුන්වෙනි පියවර වන සතිපට්ඨාන භාවනාව කියලා භාවනාගාමිනී පටිපදා කියලා කියන්නේ මෙන්න මේ යන ගමන් මගේදී චතුරාර්ය සත්‍ය පිළිබඳව සුතමේ පඤ්ඤාව ඇති කරගෙන සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන ආරස්කණික මාර්ගයේ අංගයක් විදියටයි අප මේ සතිපට්ඨානය පාදක කොටගෙන සම්මා සතිය තේමා කරගෙන ආනාපාන සති භාවනා වඩන්නේ. එතෙන්දී ආනාපාන සතිය මුලදී කයෙහි අංගයක් විදියට ආස්වාස ප්‍රස්වාසයට අප හිත තියන අතරේදී ඒ කය අරබයා ඇතිවන සතිමත් බව අප වඩාත්ම දිනු කිරීම වශයෙන් සමාධිය දිනු වෙනකොට මේ කයෙහි හට ගැනීම හා නිරෝධය අප බලනවා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කියලා ආනාපාන සතිය කියලා කියන්නේ මේ කයෙහි ක්‍රියාකාරීත්වය. මේ කය කියලා කියන්නේ සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට ලැබිච්ච දෙයක් තමයි මේ අපේ ශරීරය කියලා කියන්නේ. එතකොට ආහාරය නිසා හටගත්තා වූ මේ ශරීරය ආහාර නිරෝධයෙන් නිරෝධ වන බව බලනවා අප අර ආනාපාන සතියේ මුල් අවස්ථාවේදී කායනුපස්සනා කොටසේදී. ඊළඟට තවදුරටත් හිත දියුණු කරනකොට වේදනාසු වේදනුපස්සී විහෙරති කියපු විදියට තමන්ගේ සිත කයට දැනෙන විශේෂයෙන්ම වේදනා ගැන අවධානය යොමු කරනවා. එෙහිදී සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් සාමිස නිරාමිස වශයෙන් එළඹෙන දුක් පිළිබඳව, සැප පිළිබඳව, උපේක්ෂා වේදනා පිළිබඳව අප සිත පාත්වා ගන්නවා. මුලදී සතිය සිහිය පිහිටුවා ගන්නවා. ඊට පස්සේ හිත සමාධිමත් වෙනකොට පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ කියන අවබෝධයට අපපත් වෙනවා. ස්පර්ශ නිසා හට ගන්නා වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන බව අප නුවණින් තේරුම් ගන්නවා. මේක තමයි ආනාපාන සතියේ දෙවෙනි කොටසදී සිද්ධවන්නේ. වඩාත්ම ඉදිරියට යනකොට අප චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියපු විදියට චිත්තානුපස්සනාවත් ආනාපාන සතිය ඔස්සේ භාවිත කරනවා. එහි ප්‍රතිඵල විදියට තමන්ගේ හිතට එන අරමුණු ගැන අවධානයෙන් ඉන්නවා. වර්තමානයේ තුල ආස්වාසයේ පිළිබඳව හිත තබා ගැනීමත් එක්කම ඒ ටිකෙන් ටික සියුම් වෙනකොට වේදනාව ඔස්සේ අප සිත ගැන අවධානය යොමු කරනවා. අන්නෙහිදී අපේ හිතේ තියෙන අවු ස්වභාවය ගැන අප වාක් සැලකිල්ලෙන් වාසය කරනවා. එහිදී චිත්තපටි සංවේදී කියපු විදියට සිත ගැන සැලකිල්ලෙන් ඉන්නවා. අබ්බෙත්පමෝදයං සමාදහං විමෝචයං කියපු විදියට සිතේ තියෙන ප්‍රසාදවත් බව ප්‍රමෝදය ගැන අවධානයෙන් සිහියෙන් වාසය කරනවා. අන්නේ සිතත් නිකං හටගන්න දෙයක් නෙවෙයි. නාම රූප පත්‍ය විඥාන සමුදයෝ නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ කියන අවබෝධයට යනවා. විඥානය නැත්තං සිත නිකං හටගන්න දෙයක් නෙවෙයි. නාම රූප දෙක එකතුයෙන් හටගන්නා වූ විඥානය නාම රූප නිරෝධයෙන් හැම වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියපු විදියට හේතු නිසා හටගන්නා වූ මේ ස්වභාවය සිත හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දකිමින් අප එක අතකින් සතිපට්ඨානය පුහුණු කරන ගමන් සමත භාවනාවක් විදියට අනිත් අතින් ආනාපාන සතිය පාදක කරගෙන අප මෙහි හට ගැනීම හා නිරෝධය සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට එහි හට ගැනීම නිරෝධය බලමින් අප විදර්ශනා වඩනවා. එහිදී අප ක්‍රමානුකූලව මේ සිතනොත් අප නිදහස් වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදියට වඩාත්ම ගැඹුරට යනකොට ආනාපානසතිය පාදක කරගෙන හිත සමාධිමත් වීම සමගම අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියපු විදියට සිතිවිලි වල අනිත්‍යතාවය බලනවා. හුදෙක් සංඥා චේතනා දෙකේ පමණක් නෙවෙයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව අප නුවණින් දකිනවා. මෙන්න මේ විදියට සතිපට්ඨානය ඔස්සේ, ආනාපාන සතිය ඔස්සේ සතිපට්ඨානය අප දියුණු කරනකොට එකාතකින් සමත භාවනාවක් විදියට මේ දියුණු වෙනවා. අනිත් අතින් ඒ සමත අරමුණෙහි තියෙන හේතුඵල ධම හට ගැනීම නිරෝධයේ උදේවැය දකිනකොට අප විදර්ශනා දියුණු කිරීම වශයෙන් වඩාත්ම හිත කෙලෙසුන්ගෙන් මිදලා ස්කන්ධ පංචයෙන් නිරුද්ධ වෙලා නාම රූප නිරෝධය කරා යන්නට මේ ආනාපාන සති භාවනාවට අපට උපකාරයක් වෙනවා. බුදුදහමෙහි ආනාපාන සතිය ගැන දේශනා රාශියක් අපට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර නැසක මේ සඳහන් වෙනවා. ඒ වගේම ආනන්ද සූත්‍රය, ආනාපානත සූත්‍රය ආදී මජ්ක්‍ධිම නිකායන සූත්‍රවලත් මේ දැක ගන්න පුළුවන්. යතර විශේෂයෙන්ම සංයුත්ත නිකායෙහි ආනාපාන සති සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා. එහිදී සූත්‍ර රාශියක මේ ගැන කරුණු සඳහන් වෙනවා. ඒ වගේම කුද්දක නිකායෙහි පරිසම්විදා මග්ගයේහි ආනාපාන සති කතාව තුලත් ආනාපාන සතියට අදාළ දේශනා රැසක් අපට දැක ගන්න පුළුවන්. භාගතුන් වහන්සේ දේශනා කරනවා, යම්කිසි එක කරුණක් වඩනකොට හතරක් දිනු වෙනවා නම්, හතරක් වඩනකොට හතක් දිනු වෙනවා නම්, හතක් වඩනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම්, අන්න හැම වෙන එකම දහමක් ලෝ තියෙනවා. ඒකුමක්ද? ආනාපාන සතිය නැමැති මේ එකම දහම. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩීමේ ප්‍රතිඵල විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනාපාන සති භාවනාව, එහි සතිපට්ඨානය සහ සතිපට්ඨානය කියන දෙකම ගැන අවබෝධයෙන් ආරස්නගිකේ මාර්ගයක් විදියට, ආරස්නගික මාර්ගයේ අංගයක් විදියට අප වඩනවා නම් නිසි විදියට ආනාපාන සති යස්ස පරිපූර්ණ ස්වභාවිතා අනුකොබ්බම් පරිචිතා යථාබුද්ධේන දේශිතා කියපු විදියට භාගතුන් වහන්සේ දේශනා කරපු විදියටම අප මේක වඩනවා නම් ආනාපාන සති වැඩීමේ ප්‍රතිඵල විදියට සතර සතිපට්ඨානය නැත්තම් කායානුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ සතර සතිපට්ඨානෙම වැඩෙන භාවනාවක් විදියට දේශනා කළා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සති සම්බොජ්ජංග, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්‍යබොජ්ජංගම දිනු කරගන්නට හේ උපකාරයක් වෙනවා. අන්නේ සත්‍යබොජ්ජංග දිනු කරගැනීමේ ප්‍රතිඵල විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට අපට අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙන්න මේ ධම්මග අපට ලැබෙලා තියෙන මේ කාලය අනුව අප පුහුණු කරන්ටයි දැන් මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුදහමේ සඳහන් වෙන භාවනා ක්‍රම අතුරින් ආරසංගික මාර්ගයේ පිහිටලා සම්මා දිට්ඨිය, හේතුඵල ධම, දුකේ හට ගැනීම හා නිරෝධය ගැන කිසියම් අවබෝධයකින් යුක්තව අපේ හැට පතිත වෙන රූපය හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දැකීම දුක් නිරෝධය වශයෙන් උත් ඒක අපි නොදැන ගත්තොත් අවිද්‍යා පාදක හිටියොත් දුක් සමුදය නිර්මාණය වෙන ආකාරයක් කියන මෙන්න මේ දුකේ නිරෝධය හා හට ගැනීම නුවණින් දැකලා අන්න ඒ පිළිබඳව සම්මා දිට්ඨිය පිහිටලා සම්මා සංකප්පය ඇති කරගෙන මේ පංචකාම සම්පත්තියෙන් නික්මෙන්න ඕන කියන නෙක්ඛම්ම සංකල්පයත්, අව්‍යාපාද සංකල්පය නම් වූ මෛත්‍රියත්, අවිහිංසා සංකල්පය නම් වූ අනුන්ට හිංසා නොකිරීමත් පිළිබඳව මේ යහපත් සිතිවිල්ල පාදක කරගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය සම්පූර්ණ කරගනිමින් අප මේ ගමන් මගේ ඉදිරියට යනවා නම් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සමාධි ස්කන්ධය සම්පූර්ණ කරගෙන අපට සමාධිට්ඨිය වඩාත් මිහිල මට්ටමට පත් කර ගැනීම වශයෙන් සම්මා ඥාන, සම්මා විමුක්තිය කරා යන්නට මේ සදහම්මග අපට උපකාරවත් වෙනවා. ඒ නිසා මෙන්න මේ ධම්මග සම්පූර්ණ කරගන්න තමයි අප ආනාපාන සතිය වඩන්නේ කියන දැනුම අවබෝධය මත පිහිටලා තමයි අප මෙහිදී මේ ආනාපාන සති භාවනාව වඩන්නට ආරම්භ කරන්නේ. ඉතින් පින්නතුනි මේ ගැන අප අවබෝධයෙන් යුක්තව දැන් අප ආනාපාන සතිය පුහුණු කරන අවස්ථාව ඒ සඳහා පින්නතුන් සෝදානම් වන්න. හොඳයි පින්නතුනි භාවනාව සඳහා ඔබේ කය සෝදානම් කරගන්න. ඔබට කැමති වඩාත්ම පහසු වැඩි වේලාවක් ඉන්න පුළුවන් ඉරියව්වක සැහැල්ලුවෙන් ඔබේ ශරීරය පවත්වා ගන්න. ශරීරය ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවම් කරගනිමු. දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිස සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් තමා දැන් මේ වාඩි වෙලේ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරගන්න. දැන් ඔබගේ සිත වර්තමානය තුල තියාගන්න. ආනාපාන සති භාවනාවේදී ප්‍රධාන වශයෙන් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා සඳහන් කරනවා. සිහිය අභිමුඛ කොට වාසය කරන්න කියලා. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා ජහන විභංගයේ දැක්වෙන විදිහට නාසය ආශ්‍රිතව හෝ උඩුසොල ආශ්‍රිතව හිත වර්තමානය තුල තබා ගන්නට. දැන් ඔබ සිහියෙන් හොඳට ගැඹුරු හුස්මක් ඇතුළට ගන්න ආස්වාසයක් කරන්න. මද වේලාවක් තියාගෙන ඉඳලා හුස්ම පිට කරන්න. නැවත ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. හුස්ම පිට කරන්න. දැන් අප ස්වාභාවික සිදුවන ආස්වාස ප්‍රස්වාසය ගැනයි හිත පවත්වා ගන්නේ. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් ගැන අවධානයෙන් අප සිටින අවස්ථාව. වර්තමානය තුළ හිත තියාගෙන හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙනකොට පිට වෙන බවත් ගැන හොඳට සිහින් ඉන්න අවස්ථාව. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. සම්පූර්ණ අවධානය වර්තමානය තුළ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳවම පවත්වා ගන්නවා. වර්තමානය තුළ ආශ්වාස ප්‍රශ්වාසය ගැන අවධානයෙන් ඉන්නකොට හිත ටිකෙන් ටික තැම්පත් වන විට දීර්ඝ හුස්ම සහ කෙටි හුස්ම වල වෙනස හොඳට මට පේන ගන්නවා. දීඝං වාස සන්තෝ දීඝං අස සාමීති සික්ඛති. දීඝං වාපස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්මක් වැටෙනකොට දීර්ඝ බවත් කෙටි හුස්මක් වැටෙන විට කෙටි බවත් පිළිබඳව අවධානයෙන් මා සිහිය පවත්වා ගන්නවා. ස්වාභාවිකවම සිදුවන දීර්ඝ සහ රස්ව වූ හුස්ම ගැනයි මම අවධානය යොමු කරන්නේ. හිත ටිකෙන් ටික තැම්පත් වීමත් සමගම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන සම්පූර්ණ මට අවධානය යොමු වෙනවා. හුස්ම ඇතුළු වීමේ පටන් පිටවීම දක්වා සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම මට හොඳට දැනෙන ගන්නවා. ඒත් මා සිත තියාගෙන ඉන්නේ නාසය ආශ්‍රිතවමයි. සම්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සමස්ත ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ගැනම අවධානයෙන් හුස්ම ගැනීම පිට කිරීම සිදු කරන අවස්ථාව. ඒ සමස්ත ආස්වාස ප්‍රස්වාසයේම ක්‍රමයෙන් සංසිඳන ආකාරය බලමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. අස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානයෙන් ඉන්න අවස්ථාව මා රූපය ගැන හිත පිහිටලා ඉන්න අවස්ථාව. මේක සමත භාවනාවක්. මේක රූපය මත පිහිටලා තියෙන්නේ හිත එකඟ කිරීමේ භාවනාවක් විදියට. වර්තමානය තුළ සම්මුති සත්‍ය තුළ ආස්වාස ප්‍රස්වාසයේ පාදක කරගෙන හිත සමාධිමත් කරන මම ඊළඟට සතිපට්ඨාන භාවනාවෙත් ක්‍රමයෙන් පියනගනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. මේ භෞතික ශරීරයේ නිර්මාණය වුණේ ආහාරය නිසා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ කියන බුද්ධ වචනයට අනුව ආහාරය නිසායි මේ රූපය ඒ රූපය පාදක කරගෙන ආස්වාස ප්‍රස්වාසය හටගත්තේ. ආහාරය නැතිවීමෙන් මේ රූපය නැති වෙලා එයින් හටගත් ආස්වාස ප්‍රස්වාසයත් නැති වෙන ආකාරය මනෝවෙන් දකිනවා. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිරෝධ රූප නිරෝධෝ. මේ රූපේ හේතුඵල ධහම දකිනකොට මම රූපෙන් නිදහස් වෙනවා. ආස්වාස ප්‍රස්වාසයෙන් අවධානයෙන් මා හිටියත් මා දන්නවා මා මේක තේරුම් ගන්න මොහොත රූපය නැත්නම් ආස්වාසයේ නිරුද්ධ වෙච්ච මොහොතක මා මනෝවිඥාණයෙන් මේක තේරුම් ගන්නේ කියන අවබෝධයට මාපත් වෙනවා. අවබෝධයත් සමගම කය මත පිහිටියා වූ මේ ආස්වාස ප්‍රස්වාසයේ නැමැති රූපේනොත් මා නිදහස් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා බෝධ රූපයෙන් නැත්තම් කබලින්කාර ආහාරයෙන් මා ක්‍රමයෙන් හිත නිදහස් කරගන්නවා. මගේ හිත භෞතික කිසිදු දෙයක බාහිර කිසිදු දෙයක් මත හිත නොපිහිටන විදියට මා රූපයෙන් හිත නිදහස් කරගන්නවා. හේතුම්පටිච්ච සම්බෝධං හේතුභංගා නිරුද්ධිතේ කියපු විදියට ආහාරය නැමැති හේතු ඇති කල්හි මේ කය මත පිහිටියා වූ ආස්වාසය පවතිනවා. ඒ ආහාර නිරෝධයෙන් ඒ නිරෝධය වෙන බව මා දකිනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු නිසා යමක් හටගත්ත නම් හේතු නිරෝධයෙන් ඒ නිරෝධ වෙන බව මා දකිනවා. හේතු ඇති කල්ලි යමක් හටගන්නා වූ බව දකින මා නැත කියන උච්ඡේදාන්තයෙන් නිදහස් වෙනවා. හේතු නිරෝධයෙන් ඒ නිරෝධ වෙන බව දකින මා සාස්වතන්තයෙන් ඇත යනාන්තයෙනුත් නිදහස් වෙනවා. මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුරවන පරිසම්පාද න්‍යාය සහිත වූ මේ ආර්ය න්‍යාය මා දකිමින් ආර්ය න්‍යාය තේරුම් ගනිමින්ම ආස්වාස ප්‍රස්වාසය තුළ සතිමත් වෙ ඉන්නවා. ආස්වාස ප්‍රස්වාසයේ තුලම මා හිත පවත්වා ගනිමින් හිත සමාධිමත් කරගන්නවා. වර්තමානය තුළ හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සිහිය පවත්වා ගන්නකොට වේදනා ගැන ප්‍රකට වෙනවා. සැප දුක් උපේක්ෂා ආදී වේදනා මට අවබෝධ වෙනවා. ඒ අතරත් විශේෂයෙන්ම ආනාපාන සතිය සමග හිත සමාධිමත් වීමත් සමගම මගේ හිතට ප්‍රීතියක් සතුටක් දැනෙනවා. නිරාමිස උසෝයක් දැනෙනවා. පීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීති සහගත වේදනාව දනිමින් දකිමින් මා ආස්වාස ප්‍රසවාස කරනවා. සුඛ පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රස්වාසය තුළ හිත සමාධිමත් වෙන්න වෙන්න සුඛ වේදනාවක් දැනෙනවා. සැප වේදනාවක් දැනෙනවා. අන්නේ සැප වේදනාවත් විඳින්මින් ආස්වාස ප්‍රස්වාස සමාධිය තුළම මා හිත පවත්වා ගන්නවා. හිත සමාධිමත් වෙන්න වෙන්න සංඥා වේදනා දෙක ප්‍රකට වෙනවා. චිත්ත සංඛාරය ප්‍රකට වෙනවා. සංඥා සංඛාර දෙක සංඥා වේදනා දෙක හොඳට දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සංඥා වේදනා දෙක දැනෙන දැනෙන්න එය සංසිඳන ආකාරය මා දකිනවා. ඒ සංඥා වේදනා දෙකේ සංසිඳීම දකිමින් මම ආස්වාස ප්‍රස්වාස කරනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සංඥා වේදනා දෙක හොඳට තේරුම් ගනිමින්ම ආස්වාස ප්‍රස්වාසය තුළ මා හිත සමාධිමත් කරගන්නවා. මේ වේදනා සැප වේදනාවක් වුණත් ඒක හේතු නිසා හටගත්තු දෙයක්. ස්පර්ශය නිසා හටගත්තා වූ මේ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. පස්සපච්චය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. මේ වේදනාව ස්පර්ශ නිසා හටගත්තු දෙයක්. එක්ක කාය විඥානේ නිසා හෝ වේවා, කාය සංපස්සේ නිසා හෝ වේවා, නැත්නම් මනෝ සංපස්සේ නිසා හටගත්තව මේ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒක අනිත්‍ය දෙයක්. මෙහෙම වේදනාවක් තිබුණට ඒ වේදනාව විඳින නিত্য වූ සත්‍ය පුද්ගලෙක් නැහැ. මේක හේතුඵල ධමයක්. හේතු නිසා හට ගන්නා වූ වේදනාව ඒ ස්පර්ශය නම් වූ හේතු නිරෝධ වීමෙන් නිරෝධයට පත් වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. වේදනාවෙහි සමුදයවැ දකින්න දකින්න වේදනාව මතවත් මගේ සිත නොපිහිටන ආකාරයට එනොත් සිත මා ක්‍රමයෙන් නිදහස් කරගන්නවා. කිසිදු වේදනාවක් නිත්‍ය සැප ආත්ම වශයෙන් මා මගේ කියලා ගන්නේ නැහැ. නේතං මම නේසෝ හමස්මි නමේ සවත්තා. මේ මගේ නෙවෙයි. මේ මම නොවේමි. මේ මගේ ආත්මය නෙවෙයි. සිහියෙන් ආස්වාස ප්‍රස්වාසය තවදුරටත් මා කරමින් ඉන්නේ. එහෙත් ඒ ටිකෙන් ටික සිවුම් වෙන ආකාරය මා දකිනවා. පීති සුඛ ආදී සංඥා වේදනා අත්ින්දා උමා ඒ වගේ නිරෝධයෙන් දකිනකොට මා වේදනා වෙනොත් නිදහස් වෙලා හිත සැහැල්ලු කරගන්නවා. කිසිදු වේදනාවක් කෙරෙහි මගේ හිත නොපිහිටන සේම මා මේ යථාර්ථය හේතුඵල දහම අනිත්‍ය උදේවැය නුවණින් දකිමින් වාසය කරනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ආනාපාන සති සමාධිය තුළම වඩ වඩාත්ම මම සිහිය සහ සමාධිය දිනු කරනවා. ආස්වාස ප්‍රස්වාසයේ තුල හිත සමාධිමත් වෙන්න වෙන්න හිත හොඳට ප්‍රකට වෙනවා. චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත හොඳට විනිවිද දකිමින්ම ආස්වාස ප්‍රස්වාසය තුළ මා සතිය දිනු කරගනිමින් සමාධිය කරා පියවර නගනවා. ආස්වාස ප්‍රස්වාසයට අදාළ සතිය පිළිබඳව අවධානයෙන් හිත සමාධිමත් වෙන්න වෙන්න, හිත ප්‍රකට වෙන්න වෙන්න හිතේ ප්‍රමෝදයක් හටගන්නවා. අභිප්‍රමෝදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති. ඒ උසස් චිත්ත ප්‍රමෝදය සහිතව ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ ප්‍රමෝදයට පත් වුණා වූ සිත ක්‍රමයෙන් සංසිඳන ආකාරය, සමාධානයට පත් වන ආකාරය මා දකිනවා. සමාධහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සිතේ සංසිඳීම දැකීමෙන්ම ආස්වාස ප්‍රස්වාසය කරනවා. මෙලෙස සිත සමාධිමත් වෙන්න වෙන්න, සංසිඳෙන්න සංසිඳෙන්න, හිත කාමච්ඡන්ද ආදී නීවරණ වලින් ක්‍රමයෙන් මිදෙන ආකාරය මා දකිනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සිත නීවරණයන්ගෙන් කෙලෙස් වලින් ටිකෙන් ටික මිදෙන ආකාරය දකිමින්ම සිත ගැන හොඳ අවධානයෙන් සිහියෙන් තවදුරටත් ආස්වාස ප්‍රස්වාස කරනවා. ආනාපාන සතිය තුළ හිත සමාධිමත් වෙන්න වෙන්න හිත හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. මේ හිත කියන දේත් වෙනස් වෙන දෙයක්. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් තමයි සිත කියලා කියන්නේ. ඒක චක්කු විඥානෙ වෙන්න පුළුවන්, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විපාක මට්ටමේ ස්කන්ධ ගත්තත්, නව කර්ම මට්ටමේ විඥාන ගත්තත්, මාර්ග සත්‍ය තුල විඥානය ගත්තත්, නිරෝධ සත්‍ය තුල විඥානය ගත්තත්, මේ ඕනෑම විඥානයක් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. විඥානය හටගන්නේ නාම රූප නිසා, නාම රූප නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. නාම රූප සමුදය විඥාන සමුදය, නාම රූප නිරෝධා විඥාන නිරෝධෝ. මේ හිත නාම රූප දෙක පදනම් කරගෙන හටගත්තු දෙයක් නාම රූප නිරෝධයෙන් ය නිරෝධයට පත් වෙනවා. මෙලෙස සිතේ සතිය සමාධිය ඔස්සේ මේ අනිත්‍යතාවය සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, හට ගැනීම නිරෝධය සමුදය වේ දකින්න දකින්න සිත තුළවත් විඥානය තුළවත් මගේ සිත පිහිටන්නේ නැහැ. විඥානට්ඨිතියක් වෙන්නේ නැහැ. ඒ විඥානේ නැත්තම් සිතේ අනිත්‍යතාවය දකිනවා. මේ හේතු ඇති කල්ලි මේක හට ගන්නවා. හේතු නිරෝධේ නිරෝධයට පත් වෙනවා. ඉතීමස්මින් සති ඉදං හෝති, ඉමස්ස නිරෝධහ ඉදං නිරුජ්ජති. හේතුඵල ධහම මෑ මා දකින්නේ. සිත තුළවත් මගේ විඥානය පිහිටන්නේ නැහැ. කිසිදු තැනක මගේ සිත විඥානට්ඨිතියක් වෙන්නේ නැහැ. අනිත්‍යතාවයමයි මා හැම තැනම දකින්නේ. මා හොඳට සිහියෙන් ආස්වාස ප්‍රස්වාසය කරනවා. එන්න එන්නම මේ ආස්වාස ප්‍රස්වාසය හිත සමාධිමත් වීම සමගම සිහුම වෙන ආකාරය මා දකිනවා. දැන් මගේ සිතවිලි චේතනා හොඳට මට ප්‍රකට වෙනවා. සංස්කාර ප්‍රකට වෙන්න ගන්නවා. රූපේ නිරුද්ධ වන ආකාරය දකිනවා. ස්පර්ශ නිසා හට ගන්නා වේදනාවේ නිරෝධය දකිනවා. නාම රූප නිසා හට ගන්න විඥානයේ නිරෝධය දකිනවා. ස්පර්ශ නිසා හට ගන්නා සංඛාර නැත්නම් චේතනාවල වෙනස් වීම අනිත්‍යතාවයක් දකිනවා. හැම තැනම මට අනිත්‍යමයි පේන්නේ. අන්නේ අනිත්‍ය දැකීමෙන් ආස්වාස ප්‍රසවාස කරනවා. අනිච්ඡානුපස්සී විහෙරති, අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති. මේ අනිත්‍යතාවේ දකින දකින්න කිසිදු තැනක මගේ හිත පිහිටන්නේ නැහැ. ඇලීමක් හටගන්නේ නැහැ. හැම තැනම විරාගී බවක් හටගන්නේ. රූපයේ පිළිබඳවත් වේදනා සංඥා සංඛාර විඥාන මේ කිසිදු ස්කන්ධයක් කෙරෙහි ඇලීමක් රාගයක් මට හටගන්නේ නැහැ. ගැටුමක් හටගන්නේත් නැහැ. මෙන්න මේ විරාගී භාවයේ ස්පර්ශ කරමින් සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පස්සසිස්සාමීති සික්ඛති. හිත සමාධිමත් වෙන්න වෙන්න මට හොඳට නිරෝධය ප්‍රකට වෙනවා. ස්කන්ධ පංචකේ හැම මොහොතෙම බිනි බිනි යන ආකාරය මා දකිනවා. හටගන්න මොහොතෙමෙහි නිරෝධය මා නෝනින් දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. නිරෝධය දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ක්‍රමයෙන් මුළු ලෝකයම නිදහස්සන ආකාරයේ සාක්ෂාත් කරමින් ඉන්නවා. නාම රූප විඥාන රූපාදී ස්කන්ධ පංචකය ධාතු 18 චක්කු ධාතු ආදී ධාතු ඇස රූපය ආදී ආයතන මේ හැම දෙයකම සංසිඳීම නිවීම වෙන්වීම දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. නොඇලීම සාක්ෂාත් කරගන්නවා. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. නොඇලීම සාක්ෂාත් කරමින් අත්හැරීම අත්විඳිමින් ඉතාම සිහියෙන් නුවණින් ආස්වාස ප්‍රස්වාසය තුළම හිත සමාධිමත් කරගන්නවා. කිසිදු තැනක මගේ සිත නොපිහිටන විදියට අනිමිත්ත සමාධිය මා සාක්ෂාත් කරනවා. හේතුඵල දහම දකිනකොට ලෝකේ ශූන්‍ය දෙයක් විදියට ශුන්‍යත සමාධිය සාක්ෂාත් කරමින් මා ආස්වාස ප්‍රස්වාසය තුළ සතිමත් වෙ ඉන්නවා. මේ අනිමිත්ත හා ශුන්‍යත බව පසක් කරන මා කිසිදු දෙයක් සාර වශයෙන් හරියක් විදියට පරිණිති විදියට නොගන්නා වූ අපනිහිත සමාධිය සාක්ෂාත් කරමින් මා තවදුරටත් ආස්වාස ප්‍රස්වාස කරනවා. මට සිතෙන හැම සිතුවිල්ලක් පාසාම ඉන්ද්‍රිය සංජානනයක් සිදුවන හැම මොහොතකම මා දකින්නේ ස්කන්ධ පංචකයෙහි නිරෝධය පමණයි. ඇති වෙනව නම් ඇති වෙන තියෙන්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම. නැති වෙනව නම් නිරුද්ධ වෙනව නම් නිරුද්ධ වෙන තියෙන්නේ ස්කන්ධ පංචකයේ නිරෝධයමයි. වෙන දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ වදහල ජීවිත යථාර්ථය මෙයයි. ඒ උත්තම දහමට පැමිණ ආවෝ මා මේ ආනාපාන සති සමාධිය ඔස්සේ ප්‍රථමයෙන් කායනුපස්සනාව දිනු කරලා ඒ අනිත්‍යතාවයක් දැකලා වේදනුපස්සනාවෙන් හිත සමාධිමත් කරගෙන එහිත් නිරෝධය දකිමින් චිත්තානුපස්සනාව ඔස්සේ වඩා හිත සමාධිමත් කළා එහිත් නිරෝධය දකිමින් ධම්මානුපස්සනාව තුළින් මා සීලු සංස්කාරයන්හි අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරමින් මේ සම්බුද්ධ ශාසනයෙන් ලබාගත හැකි උපරිම ප්‍රතිඵලය දුක්ඛ නිරෝධය වෙතම ක්‍රමයෙන් පියවර නගමින් දුකෙන් නිදහස් වෙමින් කාලය ගත කරනවා. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා